සතුගම සුදම්මල ආරාම විහාරස්ථානයේ දැක්කලා ගුණ සම්පූර්ණ තම ඥානික යුතුකම තාක්ෂණික වලකීම සම්පූර්ණ කරන අවස්ථාව. නැත්නම් අවුරුව සමිමකට දෙන කිසිම වෙන්නේ නැතික අවස්ථාවක අපේ සමග ලෙහරේ ඥානතුමන සාමුහාංගයේද පුණ්‍යානුමතනාවේ ඉන්න සහාය කරන පුණ්‍යානුමතනාවෙන් තමයි මේ සිද්ධ කරන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්ම කරුණ වන කිසියම් කෙනෙක් කියන්නේ තීනම් කරලා තීනම් වඩන කරන්නේ බාහතර මහන්සේ දේශනා කරනවා එක කිතිරිල්ල අපේ පිටේ තියා ගන්න කියලා. මොනවද ඒ කිතිරිල්ල? අදාපේ අපාපේ ඥානිකතා අකාශමේ ඒකා දක්ෂණ දරිදා පොතේක මාස්තරන් කියලා කාරණා ධර්මයේ සඳහන් කරනවා. මිලියන කෙනෙක්ගේ පුණ්‍යානුමෝදන කරන්නේ අපේ එළියේ එනාගේ ගුණ ඉස්පත් කරගන්න යුතුයි කියන කාරණය. මිලිය කෙනෙක් වෙනුවෙන් අපේ ඉස්සෙල්ලා කරන්නේ ලොකෝ කරුණාවකින් ලොකෝ ප්‍රොතේනේ කියන යුක්තවයි තේසම් කරලා ප්‍රේමවදන් කරන්නේ. එමුදු අවස්ථාවකදී ඒ මිලිය කෙනාගේ ගුණ ඉහි කරගෙන පින්කම් කරලා පින්කම් වඩා කරන්න විදිහයි බුදුහාමුදුරුව ආදේශනා කළේ. ඒ අනුව කල්පනා කරන විට මේ දින 6කට කලින් අපවත් විවදාලේ මෙහෙරේනේ ඥානතුමන පාරිභාෂයේ දුර්ලභණයි ගුණ රාශිය තත්වති විච්ච සම්මතේ නම. ඊටාම ප්‍රත්‍යහයෙන් සාත්‍නික වර ප්‍රසාදය දමන ඊටාම නැටේ සිල්වත්කම මේ සතුන් වාස්තර හැකලා සමස්තම වාසය කරපු අනිත් සම්බ්‍රහ්මචාරී ස්වාමීන් වහන්සේලාට ආශිර්වාදය ආදර්ශය වැනි විදියට කාණේ ගත කරලා ඉතාම කෙටි මහාන ජීවිතයේ වුණත් බොහොම දීප මාත්‍රකම් ඉතිරි කරගනි කුරුමාස්තිය අපි සම්පත්ති අපට බොහෝ කාලයක් මහත්කේ ගුණ විස්තර කරන්න පුළුවන් ඉතින් ඒ අතින් මේ දෙමෝපියන් වහන්සේලා බොහොම බලගේ සම්පන්නයි. එදා සිද්ධාර්ථ සාක්ෂියන් වහන්සේ නැත්නම් සිද්ධාර්ථ කුමාරයා අර මහා ගමන් කරනකොට කිසම් කොතනිය එතුමා දැකලා එදා ප්‍රකාශ කළේ මෙනි කුටේ ලාපෝ මා නියු හැනැත්තේ එවාගේම දෙමළු පුතේ ලබු පියාණන් වහන්සේ දෙවුරු නැත්තේ එවාගේම දෙමළු නැත්තේ ලබු මාගේ දියණියක් නියු තැනැත්තියක් ආදී වශයෙන් සඳහන් කළා. අන්නේ වගේමයි මෙවැනි තාක්ෂණික වරප්‍රසාදයක් ලබාගත්තු පාමි වහන්සේ නමක් මෙලොවට පිටරපු දෙමෝපියන් වහන්සේලා හැබවිලිම බාහිර සම්පන්නයි. එවැනි පාමි වහන්සේ නමක් ඇසුරු කරන්න ලැබෙච්ච අපත් උඟා පාරණාවකයි. ඉතින් ඒ ස්වාමීන් වහන්සේගේ ගුණ දේපත් කරමින් අපි මේ ධර්ම දේශනාව සම්පන්න දෙමු. අපි විශ්වාස කරනවා මේ ධර්ම දේශනාව අනිවාර්යෙන්ම උන්වහන්සේ අසා පිටින ධර්ම දේශනාව හැටියටයි අප විශ්වාස කරන්නේ. ඒ නිසා ඥානතුමන ස්වාමීන් වහන්සේට වඩ වඩා අකුසල සම්වර්ධනේ වේවා. උන්වහන්සේට මේ සම්පූර්ණ සාක්ෂිය තුළ වීම සාක්ෂික අනුමතයන් සම්පූර්ණ කරගැනීමට අවස්ථාව අවකාශයේ ලැබේවා කියන ප්‍රාර්ථනාවක් ඇතිව අපේ ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කරමු. පිටුමි යම් කෙනෙකුගේ මරණයක් දැක බලලා බොහෝ දෙනෙක් යම් කරන් කියන නවල දෙනවා. ඊට නැත්තත් ඉඟස්සොත් යම් කිසි පුද්ගලෙ ලෙඩුවකට පත් වෙලා බොහෝ කාලයක් එක්කෑමට ඉඳලා මරණයට පත් වුණොත් නැත්නම් හරි චාතුරකින් මරණයට පත් වුණොත් අකාලේ යම් කිසි කෙනෙක් මිය ගියොත් අන්න එවැනි කෙනෙකුගේ මරණයක් දැක බලලා බොහෝ දෙනෙක් කියන කාරණයක් තමයි අනිගේ මරණය අවාසනාවක් මරණයක් කියලා. බොහෝ දෙනෙක් කතා කරනවා අනිත් මෙමක මරණයක් නම් අහන්න දකින්නවත් දෙකේ විපාක කියලා සාහනක් සම්ප්‍රාප්තන කරනවා. ඒ වගේම තවත් සම්මරයක් ගන්නවා. පොද වයිසන් ගත කරලා පොදට නිවිෂන් දෙන්න අවශ්‍යයි. ස්නානයකට නාන කාල කියලා පොදට ආශිර්වාද ගැනදී නමස්කාරය දෙන්න කියනවා. අන්නේ මෙයේ කියන දැකන සාහනක් ගන්නවා. අනේ හරි වරක් මරණය මට එහෙම වැඩ නැත්නම් බෑ කියලා සමහර ප්‍රාර්ථනා කරනවා. පින්න තුනි කල්පනා කළ බලන්න මේ අපි දෙන තීන්දුව මේ අපි දෙන නිගමනය හැබැයිම නිවැරදිද කියලා. මේ අපි දෙන නිගමනය හැබැයිම ධර්මානුකූලද කියලා අප මදක් විමසා හැරිය යුතුයි. මේ පිළිතුරු ගන්නත් කම්පණය කෙනෙක් එක්තරා වාක්කාර සෝවිලලා නැත්නම් අධිකාර ප්‍රතිපත් වෙනවා නැත්නම් අකාලයේ ජීවිත වාස්තාවකදී ඒ දැනස්සහගේ මරණය අවාසනාවක් මරණයක් කියලා ඒ නැතිච්ච ආකාරයම අපි තීරණය කරනවා. ඒ වගේම කෙනෙක් කොහොම සුවපත් වෙනාස්සහගේ දිනයකට වෙලාවට ඒක වාසනාවක් මරණයක් කියලා අපි නිගමනයකට එනවද? මේ දෙන්න තුන් කියන බණ අපිට ඒ කීපය පුළුවන් නැද්ද? එහෙම කියන්න බෑ හොඳයි. බොහොමදයි. පින්නතුන් කල්පනා කරලා බලන්න යම් කෙනෙක් හොඳ ආස්ථා ගත කරලා අවුරුදු 80ක් අනුමත ජීවත් වෙලා හොඳට ඉරි කිවේ නමස්කාරපති හොඳට ආත්ම කුටුවක ඇඳගෙන නමස්කාර කෙනෙක් නියන මියගිය පවස්තාවකම ඒකේන ඉපදෙන්නේ හැපේ දුර්වේක්ෂ අපාගත ස්ථානයක නම් දුගතිගාමී ස්ථානයක නම් ඒ මරණය වාස්තවික මරණයක්ද? පින්නතුන් ඒ මරණය වාස්තවික මරණයක් නෙවෙයි. ඒ වගේම යාමුති කෙනෙක් අපාගත මියනවා. සමහර කෙනෙක් අති ශාන්තුලකින් මියනවා. සමහර කෙනෙක් වෙනත් කෙනෙකුගේ අනුකරණය ජීවිතයට පත් වෙනවා. ඇතැම් විට කෙනෙක් අවුරුදු ගාන එකතැන මලමුත්‍ර වතුරවාගෙන ඉඳලා බොහෝම දුක් පීඩාවට පත් වෙනා, දිරාපත් වෙනා, කලකට කෙනෙක් නොමැතිව මියනවා. ඒ මියන කෙනා මෙහි පෞස්තාවයේදී මේ ප්‍රදේශයේ හරියට පොතුවාගෙන ගිහිල්ලා කැපුවා වගේ සුගතී කාමයේ තැනක නම්, මනස ලෝකයේ, දිවි ලෝකයේ, සත් ලෝකයේ වගේ තැනක නම් ඒ තැනත්තාගේ මරණය අවාසනාවක් මරණයද? ඒ මරණය පිළිබඳ අවාසනාවක් මරණයක් නෙවෙයි. ඒ මරණයක් අවාසනාවක් මරණයක් නම් ඒක පිළිසාර රජතුමාගේ මරණයක් අවාසනාවක් මරණයක් වෙන්නට ඕන. ඒ මරණය අවාසනාවක් මරණයක් නම් මුගලන් මහරහතන් වහන්සේගේ මරණයක් අවාසනාවක් මරණයක් වෙන්නට ඕන. ඒ නිසා පිළිතුරු පොතේ මට කියන්න. මරණ ආකාරය අනුව මරණයට මුහුණ දීපු ආකාරය අනුව කිසි විටක තීන්දුව දෙන්න යන්න එපා, ඉක්මන් යන්න යන්න එපා. ඒ මරණය වාසනාවන්තද අවාසනාවන්තද කියන කාරණය මත ඒ තීන්දුව ඒ නිගමනය සාර්ථක නැහැ. බුදුරජාණන් වහන්සේගේ දසමේක වඩා ගැඹුරින් ලෝකෙ දෙස බලන දහම. බුදුරජාණන් වහන්සේට සම්මා සම්බුද්ධත්වයට පත්වීමත් සමගම සතුටා ඥාන ලැබීමත් සමගම උන්වහන්සේට විශේෂ ඥානයක් ලැබුණා. ඥානවත් ලැබුණා. ඒ ඥාන අතරින් එක්තරා ඥානයක් තමයි චුතෝපපාත ඥානය. සත්‍යයන් එක පහයකින් සුද වෙලා වෙනත් පහයක ඉපදෙන ආකාරය ගැන හොඳ අවබෝධයක් බුදුමහාමරණ ලැබුණා. නිදසුනාපතේ සඳහන් කරනවා එක සමීපයේ ගෙවල් එකක් තියෙනවා නම් ඒ ගෙවල් එක මැද මහ මාර්ගයක් තියෙනවා නම් එක ගෙදරකින් නික්මලා තවත් ගෙදරකට කෙනෙක් ඇතුළත් වෙනවා නම් එක ගෙදරකින් නික්මලා තවත් ගෙදරකට කෙනෙක් ඇතුළත් වෙනවා නම් ඒ ගෙවල් දෙක මැද ඉන්න දෙනෙක් හොඳට තේගෙන කෙනෙකුට හොඳ අවබෝධයක් ලැබෙනවා මේ තැනස්සා මේ ගෙදර නික්මුණා මේ ගෙදර ඇතුළත් වුණා කියලා. අන්න ඒ වගේ වෙනතනි බාහිරවත් බුදුරජාණන් වහන්සේට මේ චුතෝපපාත ඥානය තුලින් උන්වහන්සේ දැක්කා මේ සංස්කාරගත සත්‍යයන් එක ආත්ම භාවයක ඉඳලා වෙනත් ආත්ම භාවයකට සිදු වෙන ආකාරය සුදුර නැත්තා. දැකලා පිළිතුනේ උන්වහන්සේට මේ ලෝක සත්‍යයන් ගැන බලවත් අනුකම්පාවක් ඇති වුණා. බලවත් කාර්යයේ සම්මියයක් ඇති වුණා. බලවත් අනුකම්පාවක් ඇති වුණා. බලවත් කරුණාවක් හටගත්තා. ඇයි මේ හටගත්තේ කියලා? ඇයි මේ කරුණාවක් ඇති වෙන්නේ කියන්නේ? ඒකව තමයි තියෙන්නේ. මිය යන බොහෝ දෙනා ඉපදෙන්නේ කොහෙද? මිය යන බොහෝ දෙනා ඉපදෙන්නේ හැපේ මහලෙච්ච දුගතිගාමී සාර. බොහෝ දෙනෙක් ඉපදෙන්නේ දුගති යන්න කරගෙන ජීවත් වෙන්නේ ඉපදෙන්නේ. මෙන්න මේ සත්‍යයන් මත බුදුමහාපුරාණේ ලෝක සත්‍යයන්ගෙන පරමත් සාමීලයක් ඇතුණා. අනිත්ගේ සාමීලයේ මත පිළිගලා තමයි ලෝක සත්‍යයන්ට පුණුවහන්සේ අප්‍රමාණ හැපීමක් කරලා ධර්ම දේශනා කළේ. මහාපත්තම මහරහතන් වහන්සේ ආදී මහමුදලන් මහරහතන් වහන්සේ සාරිපුත්‍ර මහරහතන් වහන්සේ වැනි උතුමන් වහන්සේලා විශාල කාර්යයක් මිනිස්සු වෙත නැපතලා මේ සදනම් පණිවිඩයේ මිනිස් වෙත රැගෙන ගියේ. මෙන්න මේ අතුරින් පිනතුණේ සංසාරගත සත්‍ය මුදවලාට. අන්න ඒක තමයි පිටුනේ කෙනෙකුගේ ජීවිතය කරන ලොකුම උපකාරය. යම් කිසි කෙනෙකුට ආහාරයක් දුන්නොත් ඒ ආහාරයේ උපකාරය දවස් දෙකයි පිටකට තියෙනවා. කිසියම් කෙනෙකුට ඇඳුමක් දුන්නොත් ඒ ඇඳුම අවුරුද්දක් දෙකයි ප්‍රයෝජනෙට ගන්න පුළුවන්කම තියෙනවා. යම් කිසි කෙනෙකුට කියන්න කර දුන්නොත් ඒකේ අවුරුදු 50කට 70ක වගේ තියෙක ජීවිත කාලයට විතරයි ප්‍රයෝජනවත් වෙන්නේ. නමුත් වෙනතුනි කෙනෙකුට දහම් කඩයක් කියලා කෙනෙකුගේ විචාරයව වෙනස් කරලා දුබලිකාමී මාර්ගය වෙනස් කරලා දුබලිකාමී මාර්ගයේ කෙනෙක් යවන්න පුළුවන් නම් සද්ධර්මයෙන් කරන අනුග්‍රහය අර කෙලවම උපකාරයෙන් වටවඩා නැති. ඒ නිසා තමයි ධර්මයේ සඳහන් වන්නේ සප්පදානං ධම්මදානං ජිනාති කියලා. එනිසා තමයි ධර්මාංගම මහ රහතුමා පින්නතුනි සෙන්සිටිව් පිළිවෙලවලා මේ කතා කණිවිඩය මිනිස්සුන්ට රැගෙන යන්න උත්සාහ කරන්නේ. ලෝක රටවල් සම්පෙට ධර්ම බුද්ධ ව්‍යාපාර සිද්ධ කරේ මේ අත්දැකීම් පිළිදලා. ඒ වගේම තමයි බුදුන් දහම් සම්ප්‍රසාරණේ කිය අවස්ථාවේදී මටත් මේ තමයි හිතවත්ම සමාගයේ මිනිස්සු වෙන ආකාරයේ දේවානම් පිටි රජතුමා. රජතුමාට මේ සඳහන් කණිවිඩය ලැබුවා. අන්‍යාකෘතිපත් කෙනෙකුට පිළිිට වීමෙන් ලොකෝ උපකාරය තමයි සිදුුනේ සත්‍යකමෙන් කරන පිට. බුදුරජාණන් වහන්සේ දැනගත්ත පින්තුනි කෙනෙකුට තියෙන ලොකෝම අනුතුර මොකද කියලා. මෙන්න මේ ලොකෝම අනුතුරටයි ප්‍රතිකාරම බුදුදහමෙන් අපට කියන්නේ. උමත් අනුතුර කෙනෙකුට හිතන්න පුළුවන් විභාගයක් අත්මත් වීම නැත්නම් දෙරුකටපත් වීම නැත්නම් ඉතිහාසයේ ආවර්තන කරගන්න බැරි වීම, දරුවන් නැතිවීම, දරුවන් අකාලේ මිය යාම, ලෙඩ වීම, මහලු වීම, මරණයට පත් වීම ආදී කරුණු ජීවිතේ ලොකෝ අනතුරු කියලා සම්හයන්ට හිතෙන්න පුළුවන්. මේ ඕනෑම අනතුරක් වෙනතේ උපරිම වශයෙන් හේතු වන්නේ අවුරුදු 24 නැත්නම් ජීවිත කාලයකට විතරයි. එනිසා කෙනෙකුගේ මරණයවත් ජීවිතයේ ලොකු අනතුරක් හැටියට බුදුදහමෙන් හඳුන්වා දෙන්නේ නැහැ. බුදුදහමෙන් කෙනෙකුගේ ජීවිතයේ අත්‍යවශ්‍යම ලොකුම අනතුර හැටියට දේශනා කළේ කොහොමද? මරණයෙන් පස්සේ අපාගත වෙන දින අවස්ථාව. මෙන්න මේ අනතුරෙන් බේරා ගන්නයි බුදුහාමුදුර ධර්ම දේශනා කළේ. අන්නේ ධර්ම දේශනා මාර්ගයේ යම් කෙනෙක් යනවා නම් පිළිතුරුනි ඒ කුමිනාත මිය නැතවට කෙලදගා දුගතියෙන් නිදහස් වෙන්නේ දුගතියෙන් ගේලලා මේ සතර ගමන යාමේ වරප්‍රසාදය ඒතනකාට ලැබෙනවා. ධර්මයේ සඳහන් කරන්නේ ධම්මෝ ආර්ය රත්නසේ ධම්මචාරී කියලා. ධර්මය රකින කෙනා ධර්මය ඉතිං ආරක්ෂා කරනවා කියලා කාරණයක් බුදුදහමේ සඳහන් වෙනවා. නමුත් වෙන වෙන අපේ ශ්‍රාවක බොහෝ දෙනෙක් මේ ධර්ම පාඩේ වර්ධවයි තේරුම් ගන්න තියෙන්නේ. ධර්මය රකින්නගෙන ධර්මයෙන් ආරක්ෂා කරනවා කියන හිතනකොට අහනකොට බොහෝ දෙනෙක් හිතන්නේ එහෙනම් අපි ළඩ වෙන එකක් නැහැ. එහෙනම් අපි මාරු වෙන එකක් නැහැ. එහෙනම් අපි විභාගවලින් අසමත් වෙන එකක් නැහැ. එහෙනම් අපි අකාලේ මරණයට පත් වෙන එකක් නෑ කියලා බොහෝ දෙනෙක් හිතන්නේ. දැන් මේ ඥාන කුමන සාමි වහන්සේගේ සිද්ධිය වුණත් කෙනෙකුට මේ ධර්ම පාඩේ ගන්න හිතෙන්න පුළුවන්. ධම්මෝ පරිරක්කේ ධම්මයන් කියලා පාඩයක් තියෙනවා. එහෙනම් මේ සාමි වහන්සේ මෙච්චර දීකම් කරන සාමි වහන්සේ කෙනෙක්. මෙච්චර පිළවත් ජීවිත ගත කරන සාමි වහන්සේ කෙනෙක්. එහෙනම් මේ ධර්මයේ රැකවරණයේදී සාමි වහන්සේ ලැබුණේ නැද්ද කියලා ඒකට ප්‍රශ්න කරන්න පුළුවන්. එයා ප්‍රශ්න කිරීම සාධාරණයි. නම් පෙරතින මත තියාගන්න. ධර්මයේ රැකෙන කෙනා ධර්මයේ සිං ආරක්ෂා කරනවා කියලා කියන්නේ. ලෙඩ දුක් වලින් බේරීමවත් නැත්නම් ජීවිත කාලයක් හදැන්වීමවත් නෙවෙයි. හොඳට මතක තියාගන්න. ධර්මයේ රැකෙන කෙනා ධර්මයෙන් ආරක්ෂා කරනවා කියලා කියන්නේ මේ භෞතික ශරීරයේ විදිහට ආරක්ෂා කරන්නේ. ශරීරයක යම්තරකවත් ඇදෙන්නේ නැහැ. නම ධම්මෝ පරිරක්ෂකේ ධම්මචාරී කියන පාඩේ කියවෙන්නේ මේ රැකවරණය අපට ලැබෙන පිළිතුරේ මරකට ඇලෙන්නේ මරකට යවන මේ රැකවරණය ඇලෙන්නේ මේ රැකවරණය ලැබෙන්නේ අපට දුකකින් බේරෙන්නයි කියන රැකවරණය තියෙන්නේ නැත්නම් දෙද දුක පිළිදේ වෙන නෙවේ බුදුරජාණන් වහන්සේ දෙද දුක වලට පත් වුණා මහාකාශ්‍යප මහඳුර මුගලන් මහඳුර වැනි ස්වාමි වහන්සේ නා ලෙඩ දුක් වලපත් වුණා. ඒ නිසා හේතුනේ ධර්මීය රැකෙන කෙනා ධර්මී රැකෙන මහා කියලා කියන්නේ මෙන්න මේ දුකකින් බේරන මෙන්න මේ රැකවරණය. ඒ නිසා ඥානසමර ස්වාමි වහන්සේ අපට කිව්වා උන්වහන්සේගේ ශරීරය උන්වහන්සේ ගන්නුණා අපි විශ්වාස කරනවා උන්වහන්සේ රැකපු ධර්ම වලින් උන්වහන්සේට සුභතියක් වුණේ නැහැ. උන්වහන්සේට සුගති ආරක්ෂා කළ දුන්නා උන්වහන්සේ රැකපු ධර්මයෙන්. අන්න ඒකයි වටිනේ පිළිතුර. අවුරුදු 100ක් ඉඳලා දුගති ගාමයේ දෙනකොට දුගති ගාමයට දෙනකොට වඩා ඊට අඩු වයසක් ජීවත් වෙලා පින්නහම් කරලා සුගති ගාමක වෙන ජීවිතය වටිනවා. අන්න හේතු නිසාම අපි ධර්මයේ දෙස බැලිය යුතුයි. එනිසා ස්වාමි වහන්සේ කෙනෙක් මේ ශාස්ත්‍රීය මානසිකය තමයි කියලා කියන්නේ පිළිතුරේ ඒක ඉතාම දුෂ්කර දෙයක්. බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැන සඳහන් කරනවා මේ සතර ප්‍රවණයේ කියන එක පිළිතුරේ ඉතාම දුර්ලභවක් තමයි කියන්නේ. ලෝකයට මේක සම්මාසම් බුදුරජාණන් වහන්සේලා පහළ වෙලා ලෝකයට ධර්ම දේශනා කරනවා. ඒ ධර්ම දේශනා කරන හැම කාලවල සම්මාස සත්‍යයන් ඉපදලා ඉන්නවා. ඉපදෙන්නේ ඉතාම දීර්ඝායුෂ දෙකෝරුවල. ඇතැමට ආර්යමාර්ගතර බ්‍රහ්ම ලෝකේ සමහර බ්‍රහ්මයන් ඉන්නවා. ඉහළම බ්‍රහ්ම ලෝකේ නේම සංඥා ආසන්නය කියන ආස්ත මහාතර පතුරු කරගන්නයි. බුදුරජාණන් වහන්සේලා මහා භද්‍ර කරපලින් ගත්තුතින් බුදුරජාණන් වහන්සේලා කුල්ලස්සයක් කාලස්සයක් පහල වෙන කාලකල කාලකත් එකම ආත්ම භාවයේ සත්‍යයන් ගන්න කරනවා. ඒ නිසා සාර්ථක නිරෝගී ආහාර ලැබුණා. එවැනි කාර්යයක තීර්ථාර්ථ දෙවි කෙනෙක් වෙලා සිටියක් කෙනෙක් ඉපදෙනවා කියලා කියන්නේ. ඒක සත්‍යන්නේ අභාග්‍ය අවස්ථාවක් හැටියට. ඒක සුභතියක් නා ඒක අක්ෂණයක් හැටියට ඒක අභාග්‍ය සම්පත අවස්ථාවක් හැටියටයි කියන්නේ. එතන කාලේ ලෝකයේ බුදුරජාණන් වහන්සේ පහළ වෙලා ඉන්නවා. මේ පහළලා ඉන්න කාලව තිබුණේ එතන අවස්ථාවක. එතන අවස්ථාව ලෝකේ සම්පතන යන අවස්ථාවක් තියෙනවා. පරිවාසේලා බුදුරජාණන් වහන්සේලා ශ්‍රාවකයන් වහන්සේලා ධර්ම දේශනා කරන ප්‍රතිපදිත දේශනා. නමුත් මිත්‍යාදී කිතර දෙමෝපියන්ගේ දරුවක් හිත පිළිනවා. දහම ආනට කරන්න එක කෙරෙන්නේ නැහැ. සාමරවල කියන්නේ සත්‍යමයි ලෝකේ දේශනා කරනවා. සත්‍යය දේශනා කරන ප්‍රතිපදිත වාක්‍ය කරනවා. නමස්කාරයෙන් වාසය කරන එවැනි අවස්ථාවක අංග විකල විකදෙනවා විකෘති අංගයන් දෙක ඉස්සරගෙනා ඒ ඇටත් මේ සම්බන්ධයෙන් මෙතනලා හදන්නේ. සමහරවස්තව ලෝකයේ සම්බන්ධයෙන් මෙතන වෙනවා. නමුත් එතන අවස්ථාවල මාර්ග කුපිත ඉස්සරගෙනා ඒ ඇට මේ සම්බන්ධයෙන් ප්‍රතිලාභලා හදන්නේ. එතන අවස්ථාවල මේ අභිෝගය කියලා අපිට නැගගෙන වාස්තවක උපත සුදුසු ප්‍රදේශක මාත්‍රේ කිරීම අපි සම්පූර්ණ වාස්තවිකයක් මාතෘකාවේ දෙමෝපියන්ගේ ධර්මයන් පිළිපදින්න කියන මේ සාධක සියල්ලක් මොකයිදෝ මෙතන ඉපදෙනවා හොඳ අමෝග්‍රහයෙන් යුක්තව නම් ඉපදিলা බලනකොට ලෝකයේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් මහදලා නැහැ බුදුරජාණන් කියලා ආලෝකයක් නැහැ කියනතුනි මෙන්න මේ අවස්ථාව කරන්නේ අපහගේ සම්බන්ධන අවස්ථාවට අක්ෂණ අක්ෂණ හැටියටයි ධර්මයේ නිවේ අවස්ථාවක් තමයි පිටුනි මෙන්න මේ අත්යෝග අට ගැන කිසියම් කෙනෙක් සුගතියක ඉපදෙනවා කියලා කියන්නේ ඉතාම වටිනා සම්මාන අවස්ථාවක් ඒ විදිහට සත්‍යමත් ප්‍රවණින් කරන්න සුදු ප්‍රදේශයක සත්‍යමත් දෙමෝපියන්ගේ දරුවෙක් කියලා ඉතිරි කෙනෙක් පිටුනි උපතින්ම අත්දැකීම් පාඩකයන් හම්බ වෙලා හොඳ පුජ්‍යකින් යුක්තව අවුරුදු 100ක් එක තැනම මනෝත්තර වස්තුවක් ඇතිකියා ධර්මයේ සඳහන් වෙනවා ඒකත් ඉතාම වාසික අවස්ථාවක් කියන්නේ උපතින්ම අත්දැකීම් නැහැ දෙපාර්ට් නැහැ පාඩකක් නැහැ නමුත් ඒ දැනගතට හොඳට පුජ්‍ය වෙනවා බුදුපාදකර කිපදෙලද වෙන්නේ ධර්ම ශ්‍රවණය කරන අවස්ථාව ලැබෙනවා ඒ උපත ඉතාම වාසික සම්පන්නවක් හැටියටයි ධර්මයෙන් සඳහන්. එතකොට පින්නතුනි මේ අංගය කැමති කියනවා අපි කරදරේ දිනන මේ කරදරේ දිනන අත්‍ය අමාරුකයි අමාරුකයි පිටිය අමාරුකයි නේද අනේ ජීවිතේ මේ ඉක්මනට ඉවර කියන්න නැත්නම් බැරි සමාජිකද බලන්න පින්නතුනි මේ කොහොමද තේරුම් ගන්න අත පොලිතර වාහනාන්න කියලා වරක් පින්නතුනි බුදුන් ආදරණ කාලේ එක්තරා පුජ්‍යලේ නොකරපු එක්තරා පුජ්‍යලේ කරපු වරකට ගන්නවා. ඔව් තොරකමක්කෝ මිනිලරමක්කෝ කිසිම වරකට කරලා සහිත මාගේ එමතියන්ට ඒ දක්වා දෙනයක් නොමුක්කෝ. සහිත මාගේ මේ කලාමේ කරත්තා ජීවිතක් එක පත් කරනවා. මේ අවස්ථාවේ කරත්ත මාගේ මතරාමේ කරත්තා ගුල කියලා මාගේ පත් කරනවා. ඉන්නතුනි ඒ දරුවන් කෙනෙක් සාමාන්‍ය මේ තැනත්තා අපි හත්ක පිටිපස්සට කියලා ගන්නලා උලක් වාමේ තැනත්තා තිබුණා. උලක් මත ඉඳලා ජීවිතයට පත් වෙනවා කියලා කියන්නේ ඉන්නතුනි මේ ලෝකෙට ඉන්න ධර්මවලින් ඉතාම අමාරු දුක දෙන්න අමාරු දඬුවමක් මේක. ඇතැම්මක දවස්ක් දෙක හැය ගන්න ඇස් දෙකේ අන් දෙකේ නාසයේ මැටි ඉලේ මතුරවලා තියෙනවා. පිටපස්සේ ඉස්සම ඉර උලක යන්නේ කුකින හඳලා. දවස් ගානක් මේක බලනවා. මේ ඉඳලා හිටින්ද කියන්නේ ඈ පහත් සම්මේලනයක් නම් අන්තපස්සේ. ඒතකොට මෙන්න මේ වර්ග කරපු දැනස්සා මේ දඬුවමට ලක් වුණා. මේ දැනස්සා මේ උලම හිටගෙන ඈ බහනවා. දැඩි වේදනාවෙන් පීඩා අනුකයන්. මොකක්ද තමයි කොහොමද? මේ දැනස්සා කියලා අනේ අනේ මාව ඉක්මනට නැරෙන්න කියලා මේ කියනවා. අනේ මම ඉක්මනට නැරෙන්න මට මේ දුක විඳින්නේ නැහැ මම නැරෙන්න කියලා කෑමකට මෙන්න මේ සිතිය දැස්ස පිනතුනි මේ හැනස්සාවේ මිය කියේ යාත්‍රා සුගතියේ ඉන්න දිවි ලෝකයේ ඉන්න ආයේ මෙන්න මේ සිතිය දැස්සා දැක්ලා මේ මෙලිය ඇවිල්ලා ආති මැනගෙන මේ හැනස්සාවට කියනවා මම මේ මැරෙන්නවා තව කොහොමදක් හරි ඉන්න ඔබ දිට සිතුවාගෙන ඉන්න ඔබ මැරෙන්නේ නැතිව කොහොම හිතනවා නේද කියලා කියන මිනිහට ජීවත් වෙන්න උනන්දු කරනවා දැකීමක් කරනවා මේ ප්‍රකාශය කරනකොට මෙතන ඉන්න අර දරුව ප්‍රේමකතු රජතුමා ගමනක් යනවා රජතුමා දැක්කම ඒ විදිහට ආමෘත්‍යේ කහ සිටගෙන විනෝද ප්‍රකාශයක් කරනවා එතෙන් යහපත රජතුමා නැහැ මෙච්චර මේ දුකක් වෙන තැනකට ඔබ කියනවා මම මේ පාසල මොකටද හරි හිතාගෙන ඉන්නේ කියලා. සැබවින්ම ඔබ මේ දැනස්සාවේ අතුරෙද කියලා හිතුවා. ඒතකොට අර දැනස්සා කියනවා ඒක මම මතක කියන්න බෑ පොඩ්ඩක් ඈතට යන්න කියලා. ටිකක් අහත නැත්නම් නොයෙක් වෙන තැනකට ගිහිල්ලා කියනවා රජතුමනි මේ පුද්ගලයා මාත් එක්ක මනාපයක් නැහැ. මේ තැනත්තා මාගේ අකීකාම බහරේ ඥාති කෙනෙක්. මම මේ තැනට හරියම කරුණාවෙන් මාතෘකාව කියන්නේ. ඇයි මම කියන්නේ? මේ තැනත්තා මේ මානසිකත්වයෙන් මිය ගියොතින් මිනිස් ඉන්න ඉපදෙන්නේ ඉරලේ. ඒ ඉරලේ ඉපදিলা කියන දුක දැන් මේ අත උලමත දෙන්නේ දුකට වඩා සිය දහස් ගුණකින් වැඩි. අන්න ඒ නිසායි මම මේ තැනත්තාට කියන්නේ තව මොහොතක් හරි හදාගෙන ඉන්න කියලා. ගම්බරන් කියන අපට ඇතැම් විට මහා මාන දිනකොට ඇතැම් විට හිතන මේ ජීවිතයේ ඉවර කරන්න තම බැහැ කියලා. දැන් මේ වගේ ධර්ම කාරණා අහලා තියෙනවා නම් කීසන්ට කවදාවත් ජීවිතේ දෙන්නේ දුක නැති කරගන්න කියලා ජීවිතේ මහානියක් කරගත් දුක තුන ඇතැම් විට බොහෝ විට වෙන්නේ එහෙම නොවන අවස්ථා කියලා පහතරකින් ධර්මයේ මතක විතර කරන අවස්ථාව නමුත් වර්තමානයේ බොහෝ දෙනෙක් ජීවිතේ හරදර කියලා ජීවිතේ නැති කරගන්න බොහෝ දෙනා නැති කරගෙන ඉපදෙන්නේ ඊට වඩා සිය දහස්කුණින් දුක්ඛිය නිසාම තමයි වෙන්නේ. ඒ නිසා පිළිදෙන්නේ මේ දුකේ නිරහස් වෙන්න මායර ධ්‍යාන ක්‍රම නැහැ. පිටි ක්‍රම නැහැ. මේ අරහතත්වයේ මූල දෙන්න පුළුවන්කම තියෙනම ධර්මතාවයෙන්මයි වෙන උපක්‍රම නැහැ. එතකොට මෙන්න මේ සම්මේක දායේ කාරණාව රජතුමා කරකලේ. ඉක්මනින් ඉවරේ සූචනා විදහස් කර එයකන් කොට ඉක්මනට යන කාරණාවක් තමයි මේ වෙල් වාස්තන කියන්නේ. ඊට පස්සේ මේ දැනත්තාගේ සාහිත්‍ය ප්‍රලම් මේ දැනත්තා සුවපත් කරා. සුවපත් වූ මේ දැනත්තා වෙන තුනේ සතර ගැන ඉතාම සාමීලියක් ඇති කරගෙන මේ දැනත්තා මහාන වෙච්ච මේ දැනත්තා වෙන තුනේ පස්සේ කාලේ රහත් භාවයට පත් වුණා. පස්චිම බරිත සත්‍යයේ ස්වභාවය තමයි පුණ්‍යකම්යන් ඇති වෙන සමහර සත්‍යයේ ලක්ෂණය තමයි බුදු කෙනෙක් මුණ ගැහි නමස්කාරයෙන් ඉතාලා ධර්ම අරතුරු වලට ඉතාම සංකීර්ණ පිළිවෙලක් පැහැදිලි වෙච්ච කියන අනුමානයක් එක කෙනෙක්. ඒක නැත්තම් ජීවිතේ ජීවිතත් පස් වෙන්නේ නැහැ. ඒක නැත්තම් මේ බුදුවරේ බුදුවරේගේ ධර්මකට සම්මුඛ වෙන්නම මේ සත්‍ය ගමන ඉවත් කරන්නේ. ඊය කොහොම හරි මේ අදාළ කාරණය තුළ නිවියකට එක්සාර කැහිලා මේ සත්‍යයේ ප්‍රතිලාභයක් ලබා ගන්නවා. මෙන්න මේ දැනත්තක් තියෙන පිනාර වගේම මේ සත්‍යයේ ප්‍රතිලාභයක් මෙන්න මේ කරපොලේ තියෙන තුන අපට තේරුම් ගන්න පුළුවන් මේ ජීවිතයේ කොච්චර දුර්ලභද කියලා. අන්න හැබැයි දුර්ලභ මනස්කාරක භාෂික තියෙන තුනේ මනස්කාරක භාෂයක් ලබපු කෙනෙක්. යාත්‍ තාස්නාවක මහාන වෙන ලැබෙනවා. මහාන වෙන ලැබෙනවා කියලා කියන්නේ මේ සාපේක්ෂ බ්‍රහ්මචාර්යාව පිළිසින ලැබෙනවා කියලා කියන්නේ ඊටත් වඩා සිය දහස් ගුණයක මහා පුණ්‍ය මහිමයක් ඇති උපදින කෙනෙකුට ලැබෙන අවස්ථාව. එනිසා අපේ පුරාණේ කතාවක් තියෙනවා. යම් කෙනෙක් මහණ වෙලා සිටියන් ස්ථානයක විහාරස්ථානයක මහජා ඉස්තරා දුරුපෙන් ඇතුළේ වෙලා මහණ වෙලා ජීවෙන පිටපස්සෙන් දෙලින් කියුල් කරලා කියන්නේ. ඒක නැත්නම් අසතර මහා සීත මහා රහවණයක් අර මහණ ලා කියතුළු මොකට කියලා. ඒ අතින් ගන්න එක තියෙනුනේ. අතාපි කුලකම වල අපේ ඥාතුන් සාමන මහත්තේ එවැනි ඉතා බාහිර සම්පන්න ආත්මවාදයක් ලබපු සාමාන්‍ය කෙනෙක්. උන්වහන්සේ මේ ශාසනයක වාක්‍යින් දහම් කරපු කෙනෙක්. උන්වහන්සේ තමන්ගේ දෙමව්පියන්ට වඩා ගුණධර්මින් වැඩිය අතිජාත පුත්‍රයෙක් වන මේ ගෞතම සම්බුද්ධ ශාසනයේ සෝවාන් කරපු සාමාන්‍ය කෙනෙක්. උන්වහන්සේ ආදර්ශ ගුණධර්ම නැසත් අපට ඉති කරලයි උන්වහන්සේ අපෙන් සමගත්තේ. ඒ නිසා මානසික කියලා කියන්නේ වෙනතුනේ ඉතාම වටිනාකයක් ඒක ඒ දෙමව්පියන්ට සසර බොහෝ කාලයක් තින් වැටෙන දෙයක් බලන්න කෙනෙකුට ඉන්නේ පස්සේ ඒ පොතන වාසි මේ ඉහිගිය මේ ජීවිත අත්හැර ගියා නම් මෙවැනි ගෞරවයකට මෙවැනි අපමාණයකට පාත්‍ර වෙන්නේ නැහැ. රටේ රජ කෙනෙක් හිටියද නැහැ මෙවැනි ගෞරවයක් කිසි දිනක තිබෙන්නේ නැහැ. මේ ගෞරවය කිවිමුනේ මම මහානාම කෙනෙක් නිසා. බුදුරජාණන් වහන්සේ ඉපාම එක්තරා සිද්ධියක් තියෙනවා. එක්තරා පුරාණ ස්වාමීන් වහන්සේ කෙනෙක් නිතරම ධර්ම දේශනා කරමින් වඩිනවා. මේ ස්වාමීන් වහන්සේ තැනෙන් තැන ධර්ම දේශනා කරමින් වඩිනකොට එක්තරා දෙවියෙක් ඉන්නවා. මේ දෙවකට හිතවත් අනිත් දෙවිවරු පිරිවරාගෙන මේ දෙවකට මේ ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා අහන්නට ඉන්නා කෙනා. ඒ දෙන්න කලින් අර Taman හිතවත් දෙවගණන් දෙවුරුන් කියනවා අද අපේ සාමුළු අද අපේ පුතා බණ කියනවා. අපි යමු බණ කියලා අනිත් දෙවගණන් පිරිවරාගෙන අනිත් දෙවුරුන් පිරිවරාගෙනයි මේ පුතා සාමි මහත්මියගේ බණ අහන්නට මේ දෙවියන් එන්නේ. එතකොට මේ දෙවගණන් කියන්නේ කවුද මාගේ පුතා කියලා. නමුත් වෙනතුනේ මේ සාමි මහත්මියගේ අපයි තාත්තයි දෙන්න සාමුවේරෝ කියන ජීවත් වෙනවා. එහෙනම් මේ කවුද මේ සමාජ පුතා කියලා මෙන්නේ. මේක ඉස්සෙල්ලා අභාරේ කාමකෙනේ. මේක ඉස්සෙල්ලා අභාරේ කාමකෙනේ මෙයා සපරයාම වශයෙන් මේ දෙවගණක දිව්‍ය ලෝකෙ දුකෝ කීර්තියක් තියෙනවා මේ සමාජ පුතා වන් කියනකොට. බලන්න තියෙනතුනේ. ආත්මභාව ගන්න කිය සමාජයේ පුතෙක් වශයෙන් ඉන්න කෙනෙක් ಗುಣධර්මයක් පුරනකොට ඒ සමාජයේ දෙමෝපියන්ට ඥාතියට ලොකෝ ආශිර්වාදයක්. ලොකෝ විනා ඉන්සන් මෙයන් කල්පනා කරන වටිනවා ධර්මයෙන් හදනකොට අපේ අතීතයේ අපේ නාමයේ ඇත්තන්ගේ ලක්ෂණයක් තමයි පිටක තමයි දරු ඇති විකරණකොට එක පුතෙක් ගැන කල්පිය අපිටලා තියෙනවා උනාද මම මේ පුතා සාපේ පූජා කරනවා කියලා අන්න ඒ අභිනාමයේ ක්‍රියා කරනකොට ඇතැන්නක පුණ්‍යකාමී දෙවිවරු කුසලකාමී බ්‍රාහ්මවරු ඒ බ්‍රහ්ම ලෝකයෙන් දිවි ලෝකයෙන් සුත වේලා ඒ විවාසනාවන්ට මාමුරුගේ සුතේප දෙන්න. ඒ ඉපදෙන්නම මේ සාක්ෂියට තේරෙන අතරා. අන්න එවැනි ස්වාමීන් වහන්සේලා පිළිතුන මේ ශාසනය බබුලවල තියෙනවා. බොහෝ වෙනකම් ඉන්නන්නේ ධර්මයෙන් මෙරවට දිනුනාට පස්සේ අපි දරුවෝ උපකාර කරන්න ඕනේ කියලා. නැත්නම් දරුවා මාමුරු පිළිසින ගත්තට පස්සේ අපි දරුවාට උපකාර කරන්න ඕනේ කියලා බොහෝ දෙනෙක් හිතන් ඉන්නවා. නමුත් පිළිතුන මතක තියාගන්න. දැන් කියන විතරවන් කියන ඕනම අවස්ථාවකදී මීට කලින් දැන් මේ මෞර්ත පිළිසඳ ගන්න කලින් මා දෙමෝපියන් සිල්වත් වෙන්න ඕන දෙමෝපියන්ගේ හොඳ යහපත් බලාපොරොත්තු තියෙන්න ඕන අන්න එවැනි බලාපොරොත්තු ඇතුව ඉන්න දෙමෝපියන්ට තමයි හැබෑ වාසනාවන්ත දරුවන් ලැබෙන්නේ එවැනි දරුවන් බොහෝ විට මේ ශාසනයේ බබළු වෙනවා සාපේක්ෂ මහා විචවරක් සිදු කරනවා ඒ නිසා පින්නතුනි දෙමෝපියන් වත්තේ ඉතා අදින අපනේ ගිහිකටම ගිහිල්ලා ආචාර්ය මහාචාර්යවරු වෙලා ඇතැමට ඇමතිවරු වෙලා රජවරු වෙලා ඉන්නවට වඩා එක පුතෙක් හරි ළමයෙක් වෙන්නේ ශාසනයේ මාර්ගාන්තව නම් අදාර වාක්‍යයට වඩා තමයි වාස්තුවාදය ඒ නිසා පින්නතුනි දරුවෙක් පැවිදි කිරීම ගැන සාකරාව හැමෝටම අවශ්‍ය මාර්ගයේම කියත කියන සිටේ තියෙනවා නමුත් මේ බෝධනාය අවස්ථාවේදී මට පසුබල දෙන්නේ පසු වැඩි. නමුත් එහෙම බැරි වෙච්ච සමාජ වාණ කමන්නේ මුනුරේ පරිත්‍ සාසනයට පූජා කරන්න ඕන කියන කීම ඇතිකර ගන්න ඕන. ඒක ඉතාම වටිනා දෙයක්. අන්න එවැනි ආකාරයෙන් ක්‍රියා කරන එකන් තමයි මෙවැනි ස්වාමීන් වහන්සේ කෙනෙකුගේ ගුණ කියලා යන්න විතරක් නෙවෙයි. අපේ සිතේ අන්න එවැනි යහපත් ප්‍රාර්ථනාවක් ඇතුව යති පැතිරි පිට වෙනවා. සම්පූර්ණ පරිවර්තනය වෙනවා. යම් කිසි දුවෙක් හෝ පුතෙක් නිසා ඒ දුවව පුතා සමාජයේ ගෞරවයට සම්මානයට පාත්‍ර වෙනවා නම් එවැනි ධර්මයේ බිහිතරක අම්ම තාත්ත දෙන්න ඊට වඩා ගෞරවයට පාත්‍ර වෙනවා කියන එක. ඒ නිසා බුදුහාමුදුරන් නිතරම අවධානය යොමුලා මේ ලෝකයේ සත්‍යයන් ගුණධර්මයන් ආය ධර්මයන්ගෙන් අදුරටියට පස්කනායි වඩා වටිනා එක දේශනා කළේ. ධර්මයේ තියෙන පිළිතුර ඉතාම වටිනා සූත්‍ර දෙකක්. ඒක කිනිත සූත්‍රය සහ ඒක පුත්තු සූත්‍රය කියලා. මේ සූත්‍ර දෙක අපි හැම දිනෙම දැනගන්න සූත්‍ර දෙකක්. දරුවා ඉන්නයි කියේ. ඒක පුත්තු සූත්‍රයේ සඳහන් වෙනවා කිසියම් ශ්‍රද්ධාවන්ත බැරි කෙනෙක් ඉන්නවා නම් ඒ මෑණියන් දෙන්නේ එකම පුතෙක් නා. කිසියම් ශ්‍රද්ධාවන්ත අම්ම කෙනෙක් ඉන්නවා නම් ඒ අම්ම කෙනෙක් එකම පුතෙක් නා. ඒ පුතාගෙන් ඉල්ලීමක් කරන්න. පුතේ කොහොම හරි චිත්ත කුමකටිය හරි උක්ත කුමකටිය හරි වෙන්නේ කියලා. අත්තාල හරි වගේ වෙන්නේ කියලා. ශ්‍රද්ධාවන්ත මෑණි කෙනෙක් ඉන්නවා නම් ඒ මෑණියන් දෙන්නේ එකම පුතෙක් නම් ඒ පුතා ඉල්ලීමක් කරන්න පුතේ කොහොම හරි චිත්ත කුමකටිය හරි අත්තාලවත් හරි වගේ වෙන්නේ කියලා. ඒ පුතා සිත්යන් දෙනක මහා කෙනෙක් යම දෙනා ඒ පුදාටි සම්බෞද්ධ සම්මාන කැමතින. මහණෙනි වරක්නවා හේයි. ඒ පුදාටින් දෙල්ලේ මාකරණ සිටේ කොහොම හරි සරල හාමුදුරු හරි මුගලන් හාමුදුරු වගේ හරි වෙන්න කියලා. රටාක උපාසිකාවක් ඉන්නවනම් ඒ උපාසිකාවගෙන එකම තියෙන්නේ නැත්නම් ඒ තියෙනකින් දෙල්ලේ මාකරන්න දුවේ කොහොම හරි නන්ද මාතාවරි කුචුතරාමයි වගේ වෙන්නේ. ඒ දියණිය කිච්චම් දවස් සම්මානන කරනවා. ඒ දියණියකින් ඉල්ලේ මාතරන් දුවේ කොහොම හරි කියමාව හරි උප්පල වන්නාව හරි වගේ වෙන්න කියලා. මේක හොඳට මතක තියාගන්න ඕනේ. බුදුහාමරෝ කිසි විදකට කියලා නැහැ. විසාකව වගේ වෙන්න, බන්දුල මලිකා වගේ වෙන්න, අනාථ පිටික සිටුමා වගේ වෙන්න, විවිසා රක්ෂණා වගේ වෙන්න කියලා, පොත්කරිස්මා වගේ වෙන්න කියලා කොහොමද කියන්නේ. මේක අපිට කියන හොඳ ආදරයක්. ඇතැම් විට ධර්මෝහද නාමකතාවක් කියලා කියන්නේ අහවල් උගත් වෙනා වගේ වෙන්න. අහවල් ජීවිත කියනමක් වෙනා වගේ වෙන්න. අහවල් විකට පීඩනේ වගේ වෙන්න කියලා තමයි. වර්තමානයේ නාමකතාවක් කියලා මොකදින් ධර්මණ කියන්නේ. එහෙම දක්ෂතාවක් ඇති කරගන්න. නමුත් පිළිතුරු සැපයෙන් තමයි කරුවන්නේ. තරණයට වය හැටියට. මෙන්න මෙයන් තමයි අපේ අභියස තියෙන මහා ප්‍රකාශවත් ආදරක. මේ කියන හැටි සඳහන් කරපෝ අත්තාරවක චිත්ත ගෝපතිය කියන මේ දෙන්න මානලම් වෙලිකියයි. නන්ද මාතාවත් කුජිතරාවක් කියන මේ දෙන්න අනාගම් වෙලිකියයි. කුජිතරාව කියල කියන්නේ පිළිසින රූපෙන් ඉතර ලස්සන කෙනෙක් නෙවෙයි. ඇය කුදු කැනක්තිය. නමුත් ආධ්‍යාත්මික ශක්තිය අතරේ ඇය දෙවියන්, රත්නයන්, මායන් හරහා හසු කැනක්තිය. එනිසා බාහිර රූප සම්පත්තිය නෙවෙයි බුදුදහමෙන් අකියක් වෙන්නේ. වටිනාකමක් එන්නේ ආධ්‍යාත්මික ගුණ සමුදායක. එක්සා දෙමෝපියන් කියන දරුවන් සම්පත දරුවන් ඒ දරුවන් හැබැයි සම්පතක් වන්නේ ඉහළට ඉගෙනගෙන ඉහළ ධාවතුන් වීම තුළින් පමණක් නෙවෙයි. ඒ දරුවන් හැබැයි සම්පතක් වන්නේ උත්සාහවත් මනසාමෙන් කියලා කියන්නේ පිළිසරට බොහෝ දෙනෙක් අත්විඳහ කරන්නේ දෙමෝපියන් කියන දරුවන් සම්පත දරුවන් කියන. එහෙම නේද කියන්නේ බොහෝ වෙලෙදි උත්සාහවත් මනස්ථාන කියන පාඩක බෝධනේ කහන්නේ කොහොමද අර්ථය දෙලිමි නැහැ මට කැදෙනි දෙමාපියන් කියන ලොකුම සාපත දරුවෝන් කියලා උත්සාහවත් මනස්ථාන කියන්නේ මෞර්තියන් කියන සාපත දරුවෝනේ මෞර්තියන් කියන ලොකුම සාපත දරුවා කියලා අල්ලපු ගෙදර දරුවෙක් හොඳට හැදලි හිටියා සමාජ සංස්කෘතියක ඒ නිසා සමාජ දරුවාට විතරක් උපන්නලා විතරක් හිටියට සාපතක් වෙන්නේ නැහැ අල්ලපු ගෙදර ළමයා හොරකම් කරනවා අල්ලපුකෙත් සාමයන් නරක වැඩ කරනවා අපරක් පොදු පානකේට කිසියම් දරුවෙක් සැබෑලෙසම ආත්මාත්මික ගුණධර්මයේ ප්‍රබෝධමත් වුණොතින් ඒ දරුවා මුළුමනින් සමාජයටම සම්පතක් වේද ඒ මෞඛ්‍යයන් විතරක් නෙවෙයි විශේෂයෙන් මහානෙට පැවිදි වෙන සාමයන් වහන්සේලා බොහෝ විට ඉන්නේ දෙමෝපියන් ඉන්න ප්‍රදේශවලදී දෙමෝපියන් ඉන්න තමා උපා ප්‍රදේශවලින් බොහෝ ඈත ප්‍රදේශවලයි එකකට අමරකාසික දකින්නවත් එන්න වෙන්නේ වෙන අර්ථකම යහපත කරන්නේ කටකට ලෝකෙට යහපතක් කරනවා ඒ නිසා සැබෑවටම දතුමම ගුණ දෙන මේ පොත්ේ මුති ඒ අරුණ ඒ වටිනාකම මුළු සමාජයටම දෙවියන්ට ලෝකයටම ඒක යහපත පිණිස නේදනවා ඒ නිසා ඉවෙන යහපතක් සිදු කරපෝ සාමි වහන්සේ කෙනෙකු මේ ගුණ සිහි කරන අවස්ථාවේදී අපේ ගුණධර්මයේ පෝෂණය වනට වන අපේ දරුවන් අපේ ඇසුරු කරන අය ගුණධර්මයේ පෝෂණය වෙන්න ඕන කියන හැඟීම අපිට මේ නාමයෙන් ඉතිේ තියෙනට ඕන. පින්තුනි අද මාමයේ කියන තුන ධර්ම දේශනා කිරීමට මාතෘකාවෙන් තෝරා ගත්තේ අපේ දැන් නිතර පුරු පුරුදු සූත්‍රයක අවසාන ගාථාව. තුන් සූත්‍රයේදී පළවෙනි සූත්‍රය නැත්තම් මහා මංගල සූත්‍රයේදී අවසාන ගාථාවයි අද අපි මාතෘකාවෙන් තෝරා ගත්තේ. පුත්තස්ස ලෝක ධම්මේහි චිත්තං යස්ස නතං ප්‍රති අකෝකං විරජං හේමං ඒතං මංගල මුක්තං. මංගල සූත්‍රයක් මුල් කාරණාම පාස්මා ප්‍රතිරෝග දේත වාසෝච කුමේ කත පුඤ්ඤතා මේ කරණ මහලා මාතාපිත උපඤ්ඤාන් අලං දානන්ත ධම්මචර්යාවයි කියලා හලා ඥාන සාහන්ද සංගෝ කියලා හලා මූල කාරණාටක පරිවරණයකට පින්නුනේ අන්තිම ධාතාව වෙනකොට ආයේ ඉවරයි අන්තිම ධාතාව විස්තර කරන්නේ බොහෝ දේශකයන් වහන්සේලාට ඉඩක්නේ ඒ නිසා අපි හිතන අංගල කරුණ කියන්නේ සුදුසුක දේශක වාසය කිරීම දෙමාපියන් සැලකීම ඥානීය සංග්‍රහ කිරීම දන් දීම මෙන්න මේව විතරයි මාකට ගන්න කියලා නමුත් මෙතන මතක තියාගන්න මංගල කාරණාවලින් වඩා වටිනා මංගල මංගල කාරණේ තමයි මංගල සූත්‍රයේ අවසාන ගාථාවෙන් සඳහන් වන්නේ කුමක්ද පුත්තස්ස ලෝක ධම්මේ චිත්තං යස්ස නම්පති අතෝකං විරජන හේම ඒසං මංගල මුත්තම වෙනස් වෙන පෙරගෙන ලෝකයේ යමක දේසිත කම්පාවටපත් වේද සෝක නොකරයිද කෙලෙස් රජස් වලින් වෙන් වෙනස් වේද සාන්තියටපත් වේ සිටියේද ඒසං මංගල මුත්තම මෙන්න මේක තමයි උතුම් මංගල කාරණේ කියලා දෙමාපියන් සැලකීම මංගල කාරණයක් දන්වීම මංගල කාරණයක් සුදුසු ප්‍රදේශයක වාසය කිරීම මංගල කාරණයක් පෙර පින්නති බව මංගල කාරණයක් ඥාන සංග්‍රහය මංගල කාරණයක් ධර්ම දේශනාව ධර්ම සාකච්ඡාව මේ මංගල කාරණ තමයි නමුත් මේ මංගල කාරණ අතරින් වෙනසනේ වඩාත්ම ඉතල අගයක් දීපු කාරණේ තමයි මේ සූත්‍රය අවසාන සඳහන් වන්නේ කුමක් පිළිතේරුම තමයි වෙනසනේ අප ජීවත් වන ලෝකයේ අපි නිතරම ලාභ අලාභ යස ආයස නිന്ദා ප්‍රශංසා සැප දුක් කියන මෙන්න මේ කාරණාවලින් පිනතුනේ අපි නිතරම වෙනස් වීම ලක්ෂණෙයි. අද අපි ජීවිත පස්සලේ ඉන්නවා ඒක අපේ අපේ ඉතිරි ලක්ෂණා. අද මහා කුලාප ලබනවා ඒක ඒකම ආරාමියක් වඩ පත් වෙනවා. අද බොහොම යසසකින් ඉන්නවා ඒක ඒ යස අහිමි වෙනවා අපට. නිന്ദා ප්‍රශංසා මෙන්න මේ කාරණාට පිටතුනේ හරියට වියසක වගේ අර අහකට තියෙන වියසක නිතරම එකක් බිම ගෑනවා වගේ මෙන්න මේ කර්ම පිටතුනේ එකක් එකකන් තියන්නේ නිතරම මෙය මාරු වෙන්නේ තියෙනවා සාමාන්‍ය ලෝකයාගේ ස්වභාවය තමයි ලාභේන ගුණතෝ ලෝකෝ අනාභේන ගුණතෝ ලාභයක් ලැබෙනකොට මහා උත්සාහ වෙනකම් වෙනවා ඒ ලාභේම අනාභයට වටපත් වෙනකොට මාර්ගයක මැදින් ඉඳ රැකෙනවා. ඊර්ෂ්‍යා කරනකොට බොහොම උදාහරණයක් සතුටපත් වෙනවා. අපගේ ඥාතිකස ඉතාම අසරණ භාවයකටපත් වෙනවා. පින්නතුනි, සැපයෙන්ම තමයි ප්‍රතිලාභ අපි ගන්න කියලා කියන්නේ. මෙන්න මේ කාරණාට අවියසම නොතෙල්ෙන මරසක් ඇති කරගන්න පුළුවන් නම් අන්න ඒක තමයි උතුම්ම කාරණේ. පින්නතුනි අපි ජීවිතේ ජීවිතේ සැපපැත්තම යාගෙන යන්නේ අපි ජීවිතේ හිතන්නේ ඉන්නේ අස්සන්නාසා දිවිදේ වලට සුභාගම ලැබෙනවා ජීවිතේ සාර්ථකයි කියලා. ඇයි ඒක හේතුව? අපි ඇසෙන් රූපයක් දැක්කොත් කනෙන් ශබ්දයක් ඇහුවොත් නාසයෙන් ආග්‍රහණයක් දිවෙන් රසයක් ශරීරයෙන් පහසක් ලැබුවට පස්සේ ඒ ලබන පහස ඒ ලබන ස්පර්ශය ඒ දැක්ෙන රූප චරිතව ජීවිතේන ඇසෙන් දැකෙන රූපයේ එක්කම නිරුද්ධ වෙනවා ආය අපි රූපය ගැන එක පියාගත්තත් අපේ රූපය පේනවා අපි හිතන්නේ ඉන්නේ ඒ රූපයේ දැක්කේ නැවත නැවත සමාධියට පේනවා කියලා නම් වෙනුනේ මොකද මේ වෙලාවේ ඒ දැකපු රූපයේ එක්කම නිරුද්ධ වෙනවා අපි දෙවමුව සිහි කරන්නේ ඒ දැකපු රූපය මරණය කියලා මරණය අපි සිහි කරන්නේ ඒ නිසා එකෙන්ට කාඩක් ඉස්සරහට නැගී ඉන්නේ කෙනෙක් කොහේ තුහද වාක්‍යයක කතා කරන කෙනෙක්ගේ ලොකු අනිමා මේකේ තියෙනවා. ඒ දැනස්සාම අපි දෙක කතා කරනකොට අපි අකමැති විදිහට කතා කරගන්න. අපි අකමැති විදිහට ඇසුරා නම් අපි ඒ රූපයේ එහෙම වර්තමානකගෙන මාස ගණන් අවුරුදු ගණන් ඒ සිද්ධියේ ඉතිරිත අපි සැපෙන්නවද? අපි වෙනුනේ මහා දුකට නෙමෙයි. දකින්නේ එතනම නිරුද්ධ වෙනවා. ආහතේ එතන නිරුද්ධ වෙනවා අපට හැකියාවක් නැහැ මේ දේ මෙතනම නිරුද්ධ වෙනයි කියලා. අපි හිතන්නේ මේ ඒ නිරුද්ධ ඒ දේ ඒ ලෙසම අපට ආවා කියනවා කියලා. අපි ඒක අනාගතයට අරගෙන යමින් මහා බලක් මේ සිත්මත් අපේ තියාගෙන ආයෙත් වෙන සුදා අනේකට කිව්වොත් අන්නාඩියක් විතරක් කියපු කෙනා අන්නාඩිය අධිෂ්ඨානය අපට රූපය පේනවා අන්නාඩියෙන් ඈත් වෙනවා ඒ තමයි රූපයේ එතනම නිරුද්ධ වෙනවා ආයි අන්නාඩිය පොඩ්ඩක් අතිරුව නැහැ බලන්න එන්න කලින් මේ ඇත්තන් ගෙදරට අන්නාඩියන්ට ගිහින් එන්න අපි කවුරුවත් හිතනවා මේ අන්නාඩියේ සමාන රූපේ සම කියනවා කියලා. අපි කිසි කෙනෙක් හිතන්නේ නැහැ. අපි ඊට වඩා බුද්ධිමත්. නමුත් වෙනතුනි අපි අන්නාඩියේ ළඟදී අපි නොරවටනාට මේ අන්නාඩියේ ළඟදීම අපට කවුරුවත් කෙනෙක් මොනවද දැන් කියුවා. දැන් නම් අපිට ආතලෙන් කතා කරන්න. අපි මේ සිද්ධිය දැනගෙන ආන්නේ නෙවෙයි. මතක තියාගන්න වෙනතුනි අන්නාදී රූපෙන් ඇත්නවත් එක්කම අන්නාදී මත දර්පණය මත විවිධ රූපේ නිරුත්නා වගේ. එතෙන් යාත්‍යස්නම යාත්‍යකිනේ කතා බහ කරා නහකෝ දැක්කනම් ඒ අත්දැකීමක් එතනම නිරුත්නා අර අන්නාදී රූපේ නිරුත්නා එක්ක ලොකු වෙනසක් නැහැ. නමුත් අපි එන විදුක්තාපි අපි හිතන්නේ ඒ අත්දැකීම ඉගෙනම තාක්කේ කියලා. අපි ඒක දැන් මෙතෙන්ට කියන විතරක් නෙවෙයි. සතර බොහෝ ගමනක් මේකත් අරගෙන යනවා. මෙන්න මේක තමයි මුතුනි බහය කියලා කියන්නේ. මෙන්න මේ බහය ඒතනම විරුද්ධුනාය කියන අවබෝධය නැති නිසා අපි මේ බව සංකල්පය දිගින් දිගටම අරගෙන බහය තුලත් නැති වෙන්නවා. එනම් දෙයක් අපි අඳුරනනම් ඒ ඇලෙච්ච දේ අඳ ගන්නවා. ගැටෙන දෙයක් ගැටෙන අරමුණක් ආවනම් ඒ ගැටෙන අරමුණ අඳ ගන්නවා. පින්නුතුනි දුක ඇති වෙන්නේ කියන්නේ මේකයි. අපට යාත්‍ත්‍ය අවස්ථාවක දකින්න පුළුවන් නම් කියා දැනින්නේ එතනම නිරුද්ධුනා. දැන් අපි නැවත සිහි කරන්නේ මේ සීය නැත්නම් මනසේ කියන එක තේරුම් ගන්න නම් එදාට අපේ සැලකුවට දුක් ප්‍රමාණයක් වෙනතුනේ නිරුද්ධ වෙනවා. අපි ඒ දුක් ටික අඳගෙන නැහැ. නමුත් අපේ වෙන මෙන්න මේ මහා දුක දුරු කරන්නයි ලෝකයේ පුදුරජන වහන්සේගෙනි පහළ වෙලා අපට ධර්ම දේශනා කරන්නේ. එතකොට මෙන්න මේ අටවෝ ධර්ම කියලා කියන්නේ වෙනතුනේ මෙන්න මේ වගේ අතීතික නාටකින් මේ ගිය අතීතය කටේ ජීවිතයක් හැටියට අපි අඳගෙන ඉන්නවා. පින්නතුනි මතක තියාගන්න. බුදුරජාණන් වහන්සේ දැක්කා මිය යන බොහෝ දෙනෙක් ඉපදෙන්නේ දුකදී. ඒ දුකදී ඉපදෙන්නේ පින්නතුනි මතක තියාගන්න හොඳින් මතක තියාගන්න. ඒ මිය කියන දුකදී ඉපදෙන්නේ අනිත් හැටි දේපල කරකන් කළ නෙවෙයි. ඒ මිය යන බොහෝ දෙනෙක් දුකදී ගාමේ වෙන්නේ ආගම රටාවක් ඉතිරිලා නෙවෙයි. එමියන බොහෝ දෙනෙක් දුකට ගාමි වෙන්නේ පින්තුනි සමන් අයිති දේපල ටිකට මාර්කා කළා. දැනට ඉන්න සිය නමටම තියෙන ලියන තියෙන ඔක්වාස් අයිත නිවසට යතරටම ලෝභ වෙලයි බොහෝ දෙනෙක් මේ නිවසෙම නැවත ඉපදෙන්නේ. මේක හොඳට මතක තියාගන්න. එනිසා බොහෝ දෙනෙක් ඉතින් එන්නවා අපේ කිසිම ලෝභකමක් නැහැ. අපි අනිත් ඇඟේ දේවල් හොරකම් කරන්නේ අපි කොහෙද පන්සලට යනවා අපි කටින් සිංහම් ගාත අතගහලා තියෙන්නේ අපි සුගතිගාමී වේකේට බොහෝ දෙනෙක් ඉඳන් ඉන්නවා නම් පිළිසු මතක තියාගන්න මේ කරන තින්කන් තින්කන් එකට විතරක් අපට සුගතිගාමී භාවය රඳවන්න මේ ශක්තිමත් නැහැ ඊට වඩා බලවත් ලෙස අපේ පිට කුසලී ශක්තිමත් වෙන්න ඕන යම් කෙනෙක් වෙනතුනි සමාධි නිවසේම ඉන්න කැමති නම් වයසට යන්නේ මේ අදහස වැඩි වෙන ඔබ වයසේ වයසට යන්නේ නැහැ කියන්නේ මොකද්ද? අනේ මට මගේ ගෙදර මේ දරුවෝ ටිකත් එක්කම මට ඇස් දෙක පියා ගන්න යවන්න කියලා. බොහෝ දෙනෙක් කියන්නේ කියන්නේ අන්තිම කාලේ ගෙදරින් පිට යන්න කැමති නැහැ. දරුවෝ කිව්වත් වෙන ගෙදරක යන්න තියෙන නෑ නෑ කැමති නැහැ. මම හදාගත්තු ගෙදර මගේ ඊටම මගේ ඊටම මට හැරෙනවා. ඒ කියන්නේ මොකද කියන්නේ? ඒ ගෙදර ඇස් දෙක පියා ගන්න ඕන කියලා කියන්නේ ඊළඟ ඇස් දෙක අරින්නේ මේ ගෙදරදීම හොඳට මතක තියාගන්න. ඒ ගෙදරදී ඇස් දෙක පියා ගන්න ඕන කියන දැටි බැඳීමකින් මේ කියෝටි ඇස් දෙක නැවත අරින්නේ ඒ නිවසේකින්මයි. නමුත් මතක තියාගන්න ඒ ඇස් දෙක අරින්නේ සුගත ගාමී වෙන්න ඕයි. ඒක හොඳට මතක තියාගන්න. ඒ නිසා මේ යන බොහෝ දෙනා හැමිට මේ ගිහිල්ලා මේ යනවා මේ ගියාද කියලා දන්නේවත් නැහැ. ඉතින්නම් තමන් ගෙදර කාම වාසය කරනවා කියන්නේ. මේ තැනත්තා මේ කිහිල්ල ශරීරය කුමදානය කරලා ආදාහනය කරලා කලක් ගත වෙන කරා මේ තැනත්තා හිතන්නේ තාම තමන්ගේ ගෙදරේ තමන්ම ඉන්නේ කියලා. ඉන්නේ සුගතිගාමීවද? සුගතිගාමීව නෙවෙයි. මේ කෙරේ ඉන්න අයට අරදරකින් සාකරමින් ඉන්න අයට හරියට කැමා බීමක්වත් ගන්න බැරි නම් මේ තමයි මියන පොතයි. එනිසා තමයි දරුවෝ ටික තමයි අනාගතයේ ප්‍රාර්ථනා කරන්නේ කමක් නැහැ. මේ දරුවා මට සම්පූර්ණ ලැබේවා කියලා. හැබැයි ඒ කරන්නේ මොන පින්නතුමේ ඉන්නම් කරමින් උසලිය වඩමින් මේක කරන්න ඕන. එහෙම කර නැත්නම් සුගතිගාමීව සසරේ තිබුණ ගැටෙනවා. නමුත් ලෝභය විතරක් මුල් කරගෙන මේවට ආශා කරෝති මිය ප්‍රාර්ථනා කරෝති අපට ඉහළ සුගතියේ ඥානකේ අවස්ථාව අප විසින්ම හම්බ කරපු ධනය තුළින්ම අප විසින්ම හම්බ කරලා ගහපු වැට තුළින්ම තමන් විසින්ම හම්බ කරලා අදාපු ගේට්ටුවේ ලොක් එකට සමාන කරගෙන ඒ ගේට්ටුව තුළම ඒ හිතන තුළම ඒ වැටකට තුළම සමාපිතින් මහත්යෙන් හම්බ කළ ධනය උපලා එතෙන් තම සමාන කරගෙන මෙවැනි දහමක් අහන්න ලැබෙන කාලයක සම්බුද්ධෝත්පාද කාලයක ඉපදිලා අපි පිණුතුනේ නැවත එවැනි ඉරණමකට පත් වෙනවා කියලා කියන්නේ ඊට වඩා පිණුතුනේ අපේ ජීවිතවල අභාග්‍යයක් නැහැ. ඒ නිසා මෙන්න මේ සත්‍යය සැබෑටම අවබෝධ කරගන්න අපේ සිතේ නැති ලෝභයක් ආසාවක් පිණුතුනේ දරුවෝ කෙරෙහිවත් තියාගන්න එපා. ඇතැම් විට දරුවෝ කියනින්න දරුවෝ ප්‍රතිගාමී වෙනවා. ඒ දරුවන් වෙනුවෙන් මහත් වෙන්න ඒ දරුවන් වෙනුවෙන් මුළු ජීවිතයම කැප කරපු දෙමෝපියන් බොහෝ විට ප්‍රතිගාමී වෙනවා. ඒ නිසා තමන් දරුවන් අතර උගන්වන්න, දරුවන් තමන්ට උත්සාහවත්, දරුවන් කුසලයේ යොදවන්න. නමුත් දරුවන්ට තියෙන ඇල්ීම බැඳීම, නිවසට හිටමට තියෙන ඇල්ීම බැඳීම අත්කරගන්න ඕනම වෙලාවක ඒව අත්හැරලා යන්න පුළුවන් මාර්ගයක් ඉන්න. ඒක තමයි සුගතිගාමී වීමේ මාර්ගය. ඇතැම් විට අපි සුගතිගාමී වීම හරියට ඉස්සරහට හිතාගෙන නිවන් මාර්ග වඩනවා කියලා අපි ඊයට කරනවා කරනවා කියලා හිතාගෙන ඉන්නවා. නම පිළිතුනේ බලන්නේ හැම නිවන නෙවේ සුගතියක් තමයි වෙලා තියෙන්නේ. එනිසා බුදුහාමරගේ ධර්ම මාර්ගයේදී ස්වර්ග මාර්ගයයි මොක්ෂ මාර්ගයයි කියලා කරුණු දෙකක් දේශනා කළා. ඒ මාවච්චකයේ පළවෙනි පියවර තමයි ස්වර්ග මාර්ගය. සුගතිගාමී වීමේ මාවතයි පළවෙනි පියවර. ඒ සුගතිගාමී වීමේ මහවත එලිපෙහෙලි කරගත් කෙනයි ඊළඟට නිවන් මාර්ගය යන්නේ. අන්න ඒ නිවන් මාර්ගය යන්නේ ආදාතමා. මෙන්න මේ අස්සංගාකාරී ඉන්ද්‍රිය වලට සමන්ත අසුවන මේ අරුණු සෙන්තර ඇතිවලා සෙන්තම නිරුත් වෙනවා කියලා කාරණේ ගන්නවා. අපි ගෙනේකට සීනුවකට ගහනකොට ඒ ගහපු එක පිටුනි එතනම නිරුත් වුණා. ආයි පොඩ්ඩක්වත් ඉතුරු නැහැ. හැබැයි ඒ සත්‍යය නැහැ කියලා අපි කියන්නේ නැහැ. නැහැ කිව්වොත් කුච්චේද දුරුද කියන්නේ. සත්‍යය තියෙනවා කියලා කියන්නේ නැහැ. ඒ කිව්වොත් පාස්ත දුරුද කියන්නේ. ඒ හේතු දෙක තියෙනකොට කියනවා හේතු දෙක නිරුත් වීමත් එක නිරුත් වෙනවා. අපි අස්සන්නාකා ඉන්ද්‍රිය වලින් මේ ලෝකයේ පිළිමත බලම රාජ්‍ය දෙමින් පිටුනි සැනිකව ඇතිවෙමින් නිරුත් වෙමින් යන යාමයක ඒ ප්‍රාණමක ප්‍රතිස්පලයක් නේද? මෙන්න මේ අවබෝධය අපි අන්තිම දවසක ලැබුණා නම් පිටුනි එදා අපි මේ වර්තමානයේ මේ උපවාදීන මහා බලත් එදා අපි සීමත් ලැබුවා නේද? මේකට කියන්නේ බාහ අර කියලා මහා බලත් දෙන්නේපා. දැන් මේ අස්සන් ගෙදර ඔක්කොම ටික දැන් යාගෙන නැවතින්නේ. දැන් පාටි ගොඩර වෙනකම් බලන්නේ ඉන්නේ නැහැ කියලා. මේ මහා බලත් මෙවලු මේ තියාගෙන ඉන්නේ. අපි මේ හරියට පැහැදිලිව මේක දැක ගන්න කියලා ගිය බලපට නැහැ. ඒ බල නැහැ කියන්නේ පන්සලේ 50ක සංස්කෘතිය ගන්න නැහැ. පන්සලේම රැගෙන ඉන්නේ නැහැ. අන්තිමේ යනවා. නමුත් ගියාට ඔහු දන්නවා මේ ඇති වෙන නිරුද්ධ වෙච්ච ටිකක් නැවත මේ නැවත කණ්ණාඩිය ළඟට ගිහින් වෙලා මේකේ මේක දැකලා ඒක නැවත අලුත් අරමුණක් ඇටිට ඇති වෙන කාරණේ ඒක නැත්නම් මොනින් දකිනවා. අන්නේ ඒ අවබෝධය කරා කියපු වෙනා තමයි පිටුනේ මේ මහා බර එදාට අපි බිලිති පායි. හැබැයි පිටුනේ ඒ බර මේ මහා අනුවරේ මතම බිම තිබාගෙන නැහැ. ඒක ප්‍රඥාවෙන් හද විස්සාකය. එදා බුදුරජාණන් වහන්සේ වාග්ය ධර්මයේදීට දිස්සේ දිස්සමත්තානුසුතේ සුතමත්තාන මුතේ සුතමත්තාන විඤ්ඤාතේ විඤ්ඤාතමත්තාන හේමන්තේ වාග්ය දිස්සිතමත්තා දේශනා කළේ මෙන්න මේ රහතන් වහන්සේ කෙනෙකුගේ අධ්‍යක්ෂ සම්මානය ඉහළම ප්‍රඥාවක් ලැබෙනකොට බුදුහාමුදුරුවෝ දේශනා කරපොත්ත. අන්නේ අධ්‍යක්ෂ මිටික තරය යන මාර්ගයේදී බින්දුතුනි මේ අවබෝධය ලබන්න චිත්ත සංකල්ප අපට අවශ්‍යයි. සිතේ මහපත් භාවයක්, සිතේ ඒකාග්‍රතාවයක් සමාධිය අවශ්‍යයි. ඒ සමාධිය එකක් ලැබෙන්නේ නැහැ. ඒ සමාධිය ලබගන්න හය වචනේ සිතා සම්බර කරගන්න ඕන. සිල්වත් ජීවිතයක් ගත කරන්න ඕන. ඒ සීලේ නිකන් ලැබෙන්නේ නැහැ. ඒ සීලේ ලැබෙන්නේ ශ්‍රද්ධා ප්‍රතිනාමයක් එක්ක. ඒ ශ්‍රද්ධා ප්‍රතිනාමය නිකන් ලැබෙන්නේ නැහැ. ඒ ශ්‍රද්ධා ප්‍රතිනාමය ලැබෙන්නේ සද්ධාමත් ක්‍රමයක් එක්ක. නිවන දහම අපි ආශ්‍රය කරන්න ඕන, සමාදෙන්න ඕන, සැබෑ දහම පොතපතක් කියවන්නට ඕන. ඒ සද්ධාම ශ්‍රවණයවත් නිකන් ලැබෙන්නේ නැහැ. ඒ සද්ධාම ශ්‍රවණය අපට ලැබෙන්න පිළිතුරු ප්‍රධාන කාරණයක් හේතු වෙනවා. ඒ තමයි කල්‍යාණ මිත්‍රාශ්‍රය. කල්‍යාණ මිත්‍රාශ්‍රය තුලින් සද්ධාම ශ්‍රවණය, සද්ධාම ශ්‍රවණය තුලින් ශ්‍රද්ධාව, ශ්‍රද්ධාවෙන් යොමුතුම මානසිකාරය, ඉන්ද්‍රිය සම්පරය, සමතය, විදර්ශනාවාදී මේ ගුණ සම්පතේ වර්ධනය වෙනවා. මෙන්න මෙතෙන්ට කියන සමය පිළිතුරු පාරමිතාව කියන්නේ අපට මෙන්න මේ සත්‍යමය ශ්‍රවණය කරන්න කල්‍යාණ මිත්‍රයේ ගුණ කියන තමයි අපට අපේ ජීවිතවල යුත්තේ. මෙන්න මේ ප්‍රතිලාභ ටික ලබන්න තමයි අපි ප්‍රාර්ථනා කළ යුත්තේ බුදුරේ ගුණ කියන එක. මෙන්න මේ අනායි කියන තුන අපි හැමතෙන් සමාකම කළා. ඉමිනා පුණ්‍ය සම්මේන මාමේ පාද සමාගමෝ සතන් සමාගමෝ හෝතෝ කියලා ප්‍රාර්ථනා කරන්නේ. මේ මූලික සුදුසුකමකේ මොන මූලික ගුණධර්මයක සපුරාගෙන මෙන්න මේ කල්‍යාණ මිත්‍රයේ ගුණ කියන තමයි මේ පරිවාර තින්කම් කිව්වොත් අපිට අවශ්‍ය වෙන්නේ. අන්න ඒ පරිවාර තින්කම් කියනම කරත් කරලා පාරමිතාවල කියනම මට්ටමකට ඇවිල්ලා තමයි තියෙනුනේ මේ බුදුරජාණන්ගේ ධර්මයක් අපට මුණගැහෙන්නේ. මේ ධර්ම මොනින්කට පස්සේ නැවත අපි පාරමිතාවකට හැරෙනවා. නැවත අපි සුගතිය කරා යන ප්‍රාර්ථනා කරනවා නම් පිළිතුනේ ඒක අපට ලොකු වැරදීමක්. මෙන්න මේ හේතු සම්පන්නක ලැබුණු කෙනා ඊනමට කරන්න ඕන ගැටේ වීරියෙන් ශ්‍රද්ධාව සහ ප්‍රඥාවකට වර්ධනය කර ගැනීම සඳහා ගැටේ වීරියෙන් කටයුතු කිරීම. අන්න හේවෙනකෝ කිනාන බුදුමහාමුදුරේ දේශනා කළේ සත්‍යාවිය හෝමට්ටෝ දැනිය මානෝ මාර්ගකේ සත්‍යය කිසි පහනාය අතෝ දිප්පෝ පරිපජේ කියලා. හරියට සැතකේ පහර ගත්තු මෙන් ඉතකින් ගස්තුමෙන් අප්‍රමාදව ක්‍රියා කරන්න ඕන කුමක් අදහාද? ආපරාගය දුරු කරගන්නට ආපරාගය ආකාරයෙන් දුරු කරගන්න නෙවෙයි බුදුහාමුදුරුවෝ අවධාරණය කරනවා සක්කාය දිට්ඨි පහනාය සක්කාය දිට්ඨිය දුරු කරගන්න උත්සාහ කරන්න ඕනේ. පින්නතුනේ මුලක් ඇනිච්ච කෙනෙක් ඉතකින් ගස්තු කෙනෙක් කියනවා නම් එහෙනම් මට කැම ටිකක් හරෙන්න ඕන දොර හරෙන්න ඕන ඉතින් කියනවා නැති. මේක මේ තරම් යන්න බෑ කියලා නේ. ගේටුවට ඉබදාලා එන්න ඕන නැත්නම් පිටිදාන යන්න බෑ කියලා කියනවා. අපි එම් ගුත් කියන්නේ නැති නිසා අපි ඉක්මනටම ඒ කින නිවා ගන්න ඒ ගුල අයින් කරගන්න ඉක්මනට ප්‍රතිකාර කරා කියලා. අන්‍ය වගේ තමයි තියෙනතනි. අපි ජීවිතේ නොයෙකුත් වැඩ කොටස් තියෙන්න පුළුවන්. අපි අන්නම ඉගෙන ගන්න නැත්නම් ඉන්න පුළුවන්. රැකිරක්ෂා කරන ඉන්නට පුළුවන්. ව්‍යාපාර කරන නැත්නම් ඉන්නට පුළුවන්. දෝතරමගේ වැඩ යුතුකම් කරන නැත්නම් ඉන්නට පුළුවන්. නමුත් මේ සියලු වැඩ කරන අතරේදී පිණිසුනි අපේ ජීවිතයේ ප්‍රධාන ඉලක්කය අර සියයටම වඩා ඉතරම් ඉලක්කයක් කරගන්න ඕනේ කුමක්ද? මේ සත්‍යය කරා ප්‍රවේශ වීම. මෙන්න මේ අපේ තියෙන මේ වැරදි දෘෂ්ටි දුරු කරගෙන සෝපාදී ඉස්සන්න පස්සේ නිවඬව තියෙන දැඩි ආශාව ඇල්ම දුරු කර ගැනීම සඳහා අපි ක්‍රියා කරන්න ඕනේ. ඒ බැහැර කරන හැම දෙයක්ම පිණිසුනි මට කියාගන්න අපි දුක නැතිවීම සඳහා කියලා කරන හැම දෙයක්ම හේතුව නැතුමටද දුක වැඩි කරගන්න හේතුව. බුදුහාමුදුරුවෝ පිටාවක ඇතුළත දේශනා කරනවා. ලෝක සත්‍යය ජරාවට පත් වෙන ලෝකයා, මහලු වෙන ලෝකයා, මහලු භාවයෙන් නිදහස් වෙන කෙනෙක්ලාගෙන කරන්නේ මහලු වෙන දේවල්ියක්ම රැස් කරගන්නවා. ලෙඩ වෙන ලෝකයා ලෙඩ වීමෙන් නිදහස් වෙන කියලා කරන්නේ ලෙඩ වෙන දේවල්ියක් නාතර ගන්නවා. මරණයට පත් වෙන ලෝකයා මරණයෙන් නිදහස් වෙන කියලා ගණ කරගන්නේ මරණයට පත් වෙනම දූ දරුවන් ටික ඥාතියන් ටික. දැන් මේ දෙමෝපියන් ප්‍රාර්ථනා කළේ සිය දෙලේ පියන දවසේදී දරුවන්ගේ උපස්ථානයේ මත කඩලෝමයි. මේ දරුවන් කියන පින්කම් කරන අපි අනුමෝදන් බලාපොරොත්තුයි. නමුත් අද මේ තේම වෙනස්කම් වෙලා තියෙනවා. පින්කම් කරලා සමන්ති දරුවාගේ මේ සංකඩල පින්ම අනුමෝදන් කරනවා. මේ තුන මේ හැලෝකයට ආපේ. ඒ නිසා අපි වාස්තව පිළිකරණ කියාගෙන අපි වාස්තව වෙන ලෝකයේ ස්වභාවය තමයි මේ පිළිකරණක් කියලා හොයාගෙන යන තේම ඒකක් අස්සනයි. ඒ නිසා මේ යන ගමනේදී මේ අනුසෝධනාවේ ලෝකයේ ගංගාවක් වහන්න කරගෙන යනවා වගේ අපි මේ දෛනිකව කරන දුකේ නිදහස් වීම සඳහා කරන රැකිරක්ෂා අධ්‍යාපනයේ දරුවන් ගැනීම ඉඩකඩම් වැඩි කර ගැනීම කියන මේ හැම දෙයක්ම සිදු කරන්න කිමක් අර දුක සමතවත් වැඩි කර ගැනීමයි කරන්නේ. ඒ නිසා මේ දුකෙන් නිදහස් වෙන්න කියලා කෙනෙක් අපේක්ෂා කරනවා නම් ජීරාපත් වෙන ලෝකේ ජීරාපත් වීමෙන් දැනගෙන අපේක්ෂා කරනවා නම් ලෙඩවෙන ලෝකේ ලෙඩවීමෙන් නිදහස් වෙන අපේක්ෂා කරනවා නම් මරණයට පත් වෙන ලෝකේ මරණයෙන් නිදහස් වෙන අපේක්ෂා කරනවා නම් සැබෑටම කළුත්තේ පින්තුනේ සද්ධර්මයේ කරා අපි නගා ගැනීමයි. සද්ධර්මයේ වෙත පිවිසීමයි සද්ධර්මය අපේ ජීවිතයට ආලෝකයක් කරගන්නේ. එනිසා අනාපි ඥානකමල පාරේ වාස්තියේ නිමිතේ පස්කරන ගමන් අපේ ජීවිතයත් අපේ දහමින් ආලෝකයක් ලබා ගන්නට ඕන. පින්තුනි ස්වාමි වහන්සේ කෙනෙකුගේ ජීවිතයට පස්වීම පින්තුනි අපවත් වීම මරණයත් එක්ක සැබෑවටම ආදිනි සිතාන්නේ නැහැ. මේකත් අපතුලින් මතක තියාගන්න පාරණයක්. ස්වාමි වහන්සේ කෙනෙක් ආරකිනී හැටියට අපවත් කරනවා කියලා කියන්නේ මේ සිවුරෙන් මේ මානකමින් අයිතිවීමයි. කිසියම් ස්වාමි වහන්සේ කෙනෙක් සිවුරෙන් අයින් වෙනවා නම් සිවුරු හැරෙනවා නම් අන්න ඒ තැනත්තාගේ මරණයට පත් වෙච්ච කෙනෙක් කියලා කියනවා. යම් කිසි ස්වාමි වහන්සේ කෙනෙක් සිවුර කයිදවම නිවන් සම්මා ජීවිතයකින් ජීවිතේ විමාර්ථ කිරීම අපි අපවත් වීම කියලා කියනවා. නමුත් ආර්ය විෂයයේ දෙයක මරණය කියලා කියන්නේ යම් කිසි කෙනෙක් මේ සිවුරෙන් ඉවත් වෙලා ජීවත් වුණත් වී එක් හැටියට සලකන්නේ ඒ ජීවිතය මරණය කියලා කරනවා. ඒ නිසා වෙනතුනි ආර්ය විනේ මේ මරණය ස්වාමි වහන්සේ කෙනෙක්ගේ මරණය විග්‍රහ කරන්නේ වෙනත් විදියට. ඒ නිසා ඥානසමන ස්වාමීන් වහන්සේ අපවත් වුණා. නමුත් ආර්යෙනි හැටියට අපේ මරණයක් කියලා සලකන්නේ නැහැ. උන්වහන්සේ සතර ගමනක නියුක්ත වෙලා ඉන්නවා. උන්වහන්සේ එක්තරා භවයකට අයිති රූපය සමාසකින් වුණත් උන්වහන්සේ සුගතිගාමීව මේ ධර්මයේ තවදුරටත් ඉදිරියට යන අය කියලා අපි විශ්වාස කරනවා. අපි දන්නවා. අපි දන්නවා. ඒ නිසා අපි ආශිර්වාද කරනවා. උන්වහන්සේ පතමු මේ සතර ගමනේදී තවතරක් ගුණ දහම් වර්ධනය කරගන්නට ඒ දවල් ආත්ම භාවය දිගහත්ක ලබන්නට අප මේ දිගට ආරෝපණය ධර්මයන් වඩවඩා මහත්යේට හේතු වාසනා වේවා. මේ රැස් කර ගන්නා ලද පුණ්‍ය ධර්මයන් මේ බලෙන් ඔබ අපට දෙනා සමත් උතුම් වූ නිවන් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද දින මේ සිංහමිතේ සිටකලේ මීට සැකයකට කලින් අපත් සමග ජීවත් වුණා. හැබැයි සතියකට පස්සේ අපි කවුරුත් නැතිවා ආයේ අපවත් වෙනවා. හත්තාවක් ප්‍රතික්ෂා කරන අවස්ථාවකයි අද අපි මේ වාසය කරන්නේ. අද බණ මේ ධර්මශාලාවේ වාසය කරන අද අපි පිළිතුරු. මේක දින හතකට ඉදිරියේ බලනකොට අනාගත දේශවදවස් හතක් යනකොට අපේ ජීවිතවල මේ අත්තගේ ජීවිතවල බණ කියන මගේ ජීවිතයක් වුණ මගේ ජීවිතයේ ස්වභාවය මේ ඉරණම වෙන්න පුළුවන්. ඒ විදි ලෝකිකයි මේ අපි ජීවත් වෙන්නේ. එනිසා වෙනතුනි හේවෙන අත්ති ලෝකෙක ජීවත් වෙන අපි අපේ ජීවිතෙන් ලබා ගන්නා ලොකුම ප්‍රතිඵලය තමයි වඩවඩාත්ම වීර්යයෙන් උත්සාහයෙන් මේ ධර්මාර්ගයේ යෙදෙන්න. වඩවඩාත්ම ජීවිතයේ ආශා කරන දේවල් වල ආශාවන්ගේ ප්‍රමාණය අඩු කරගන්න. වඩවඩාත්ම ජීවිතවල ආමනාප කුක්කල නිනව නම් ඒ ආමනාප කුක්කල මේ සංඛ්‍යාව දිනපතාම අඩු කරගන්න. අන්න එහෙම නම් වෙනතුනි අපි මේ දැක්කේ ප්‍රතිපලයක් ගන්නවා යනවා. ඒ නිසා මාත්‍යක් පාපක් පිළිගන්න අපේ ධර්මයෙන් ප්‍රතිලාභ ලබා ගන්නා දෙකේ තීරණය වන්නේ අපේ ඇලිම කොච්චර අනුමාන දෙකක් ආන්නේ නැහැ. අපිට ඉන්න අමනාපය, අපි අමනාපයෙන් ඉන්න ප්‍රමාණය, ඒ නාම දෙකනේ අමනාපයේ නාම දෙකනේ යන ටිකෙන්ටි කාටි වෙන්නට ඕන. ඒ නාම දෙකනේ වැඩි දාන පිණිසනේ අපි ධාර්මයේ ප්‍රතිපල ගන්නාට ඉන්නේ සමාර්ථව සමාන තීරණයක් කරගන්න පුළුවන්. එතන ධාර්මයේ ප්‍රතිපල ගන්නාට තීරණය වන්නේ සිස්සත් දවස්ථානාමකෝ සිරිපාදිකේ වාරකානාමකෝ දමදේ වන්දනායකයේ දිනගානක නෙමෙයි. සමන්තරයේ ප්‍රතිපල ගමකටදී පිළිගන්නේ තියෙන ජීවන සාපේක්ෂ තමයි. තමන් කොච්චර ඇනිලි යකින් දෙක දුරුහට දින කාමිනායි. අන්න ඒ කාරණේ යම්කිසි මට්ටමක තමන් අඩු කරගත්ත නම් ඒසා ප්‍රමාණයට තමන් මේ පෙරලෙන සෙලවෙන ලෝකයේදී නොකෙලෙන මාක්ක් ඇති කරගත්ත කෙනෙක් වාපත් වෙනවා. අන්න එවැනි කෙනා ශෝක කරන්නේ එවැනි කෙනා ඇලෙන දුක් කරනවා, එවැනි කෙනා සාන්තක බවටපත් වෙනවා. අන්න ඒ තමයි මේ ලෝකේ උතුම්ම මංගලකාරී කියලා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා. අන්න ඒ උතුම් මංගලකාරණය අපේ ජීවිතවලට සමීප කරගන්නට අපි වඩවටා නැගෙමින් උත්සාහින් කටයුතු කරමු. ඒ සඳහා පරමාර්ථයෙන් මේ හැම දිනකටම නිරෝගී රෝගී සම්පත්, විගාසිත සම්පත් ගැන සේවා කියලා ප්‍රාර්ථනා කරමු. අද මේ දිනපොතේ විශේෂයෙන්ම කතා කරන්නේ මුලින්ම සම්හන් කළ ආකාරයට ඊට දින 6කට කලින් අපවත් නිවදාල ඉතාම ගුණගරුක සිල්වත් ජීවිතයක් ගත කරපු මෙහෙරගෙන ඥානසම පාමි මහත්තයට පුණ්‍ය ආමෝදනා කරන්නට මේ අත්සන් ඉතාම ප්‍රඥායෙන් විහාරස්ථානය කරයි දෙලා ධර්ම ශ්‍රවණය කළා ධම්මපදක පූජා කළා ඉතාම ශ්‍රද්ධාවෙන් බොහෝ දේලාවක් බුදු ආනන්දගේ අද අම්මාවට ශ්‍රවණය කළා. රැස්කරගත් කෞණ්‍ය සියලුම කුණ්ඩන්ගේ බලෙන් අද විශේෂයෙන් සිහිපත් කරන ගෞරවණීය මෙන්නාත් මන ස්වාමීන් වහන්සේ මේ පින් අනුමෝදන්ව වඩවඩා මහත්යෙ මේ ගෞතම සම්බුද්ධ ශාසනයේ ගුණ දාපුරන්නට ඒ වාගේම වන්නේ සෑය ප්‍රධාන බෞද්ධ විහාර විහාරස්ථානයේ වඩවඩා මෙදැන්නම් වර්ධනය කරගෙන ලෝක සත්‍යයට සාත්‍ය ආශිර්වාදයෙන් සිටකරනින්ද උන්වහන්සේට සංසරගත ජීවිතයේදී ශක්තිය ධෛර්යය වර්ධනව ලැබේවා. මේ සද්ධර්ම ශ්‍රවණයෙන් උන්වහන්සේ ශ්‍රවණය කළා වූ සද්ධර්මයේ ආනෝදන්ව කැපතේ සැනසීමට යහපතටම සුභිතව පත්වේවා කියන ප්‍රාර්ථනාවෙන් ඉදන් මේ යාවේ නම් වූ පිළගාතාව කියලා පින් අනුමෝදන් කරමු. ධම්මේ ඥාතිනම් වූතු සුඛිතා කුන්තු ඥාතයෝ ධම්මේ ඥාතිනම් වූතු සුඛිතා කුන්තු ඥාතයෝ ධම්මේ ඥාතිනම් වූතු සුඛිතා කුන්තු ඥාතයෝ සරසරගත මේ සියලුම කුමඳන්නන්ගේ බලයෙන් සමදෘෂ්ටික දෙවියොත් මේ පින් අනුමෝදන් වෙත්වා. එසේ පින් අනුමෝදන්ව මෙවැනි ගුණවත් ස්වාමීන් වහන්සේ කෙනෙක් මේ සාසනික පූජා කළ ඒ දෙමව්පියන්ට දෙවියන්ගේ දෙහැන් ආශිර්වාදය ආරක්ෂාවක් වර්ණිතන සේවා. උන්වහන්සේට මේ සාසනික වරප්‍රසාදය ලබා දීමට උදව්පකාර කළ ගෞරවනීය ආචාර්ය රාමද ස්වාමීන් වහන්සේ ප්‍රධාන, ඒ වගේම මුදිත මන ස්වාමීන් වහන්සේ, ඒ වගේම ධම්මපෝධි ස්වාමීන් වහන්සේ, ඒ වගේම මහත්ය අවසාන කාලේ වැඩ සිටිය මේ විහාරස්ථානවල ප්‍රධානත්ව උතුරන අපේ ගෞරවනීය සමුමතුමන කපුකපුගම පිටවත් ස්වාමීන් වහන්සේ ප්‍රධාන. ඒ වගේම සමන්ගේ ස්වාමීන් වහන්සේ, තුමුණ ස්වාමීන් වහන්සේ ප්‍රධාන සියලුම ස්වාමීන් වහන්සේලාට දෙවියන්ගේ දෙහැනේ රැකවරණ ආශිර්වාද දෙත්තේ උන්වහන්සේලාගේ සාත්මික අනුකම්පාවෙන් සලසා ගැනීමත් උන්වහන්සේලාට ශක්තිය දෙහි ලැබේවා. සිංහවන් සහභාගී වෙන හැම දිනකටමත් දිනන්ගේ ආශිර්වාදයෙන් රැකවරණයන් සඳහා සේවා කිරීමේ අපි දෙවියන්ට සිංහන් වදන් කරවමු. ආකාශත්තාය බුම්මත්තා දේවානාග මහින්දිකා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරන්තරං සුසාසනම් සත්තාජ්ජුම්මත්තා දේවානාගා මහින්දිකා ධර්මස්ත්‍රවණී කිරීමෙන් පටිසිලේ සමාදන් වීමෙන් ඉතා ශ්‍රද්ධාවෙන් දහම් පඬුරවාදී පූජා කිරීමෙන් දෙවියනට ඥානීයක සීමන් මොදන් සීමාදී වස්තෙන් රැස් කරගත් මේ සියලුම කුලධර්මයන්ගේ හා කුසල ධර්මයන්ගේ බලයෙන් මේ හැම දිනාටම මෙරවස්සේ කිදු නිරෝගී සම්පත්තන සේවා ජීවත් වෙන කාලේ මේ සතරින් සැනසීමේ ජීවත් වීමට ඔබ හැම දිනාටම මේ තිංකම ආශිර්වාදයක් වේවා පරලෝකී සත්පුරුති ගාමීව ප්‍රාර්ථනා කරව උතුම් නිවන් සුවයස්සල සේවා කියලා ප්‍රාර්ථනා කරනවා දුක්ඛං පරිණතාච ඉන්දුං කා භයං පරිණතාච ඉන්භයා සෝතං පරිණතාච ඉන්සෝතා හොන්තු සම්පේති පානිනෝ දුකින් සැලැස්ස දුකින් විදෙත්වා බියෙන් සැලැස්ස බිය නැති වෙත් තොරින් සැවෙනස්ස සොම්නස් දෙත්වා නිතින් මේ හැමස්ස สวัสดีครับคุณเวทีสวัสดีครับธรรมเดนาธรรมเจริญสรณายอภิวาทนะเตลิสสนิจังวันดาปจายโนสัตตารอธัมมาวันตังติอายุวันโนสุขังวรังอายุราโรจะสัมปันติสัตตะสัมปัตติเมวะเจ අතෝ නිවාන සම්පන්ති හිමිනාසේ සමින්ජතෝ